ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අද ඉගෙන ගන්න දේශනාවේ නම නගර සූත්‍රය. අද ඉගෙන ගන්න දේශනාවේ නම නගරය ගැන, රාජධානිය ගැන. මොකක් ගැනද අද ඉගෙන ගන්නේ? ඔව්, නගර සූත්‍රය. සංයුත්ත නිකායේ දෙවෙනි කොටසෙ තියෙන්නේ. පින්වතුනි, අපි මෙච්චර කල් මේ සංසාරේ ආවේ කලුරේ, එළියක් ඇතුව නොවේ. කොච්චර කලුරද කිව්වොත් මේ ආපු ගමන අපි කොහෙන්ද ආවේ කියලා දන්නේ නැහැ, පේන්නේ නැහැ. අපි ජීවත් වෙන ඉඳිද්දි කොයි ආකාරයේ ස්වභාවකින් මේ කර්ම අපේ හිත තුළට එකතු වෙලා තියෙනවද කියලා අපට පේන්නේ නැහැ. මරණට පස්සේ කොහෙද යන්නේ කියලා දන්නේ නැහැ. අපි කියමු කට්ට කරවලේ ධනාන්ධකාරයක අපි අත්වල බැඳගෙන යනවා. යනකොට ඔන්න එක්කෙනෙක් කියනවා, දැන් ඉතින් මට යන්න බෑ, මම මෙතනින් හැරෙනවා කියලා අපි අත අතාරිනවා. එතකොට අපිට තේරෙන්නේ මොකද්ද? එයා කතා කළා, දැන් ඉතින් බෑ, අතාරිනවා. අල්ලගෙන හිටපු අත අතෑරුණා. එයා කොයි පැත්තටද හැරෙන්නේ, කොහේටද ගියේ කියලා දන්නවද? කට්ට කලුරේදී දන්නේ නැහැ. අන්න ඒ වගේමයි මේ ජීවත් වෙන කාලේ. සමහරට අපි අකමැතියි. අපි බලාපොරොත්තු වෙන මේ යන ඥාතීන් අපි ළඟ තියාගන්න, දැම්ම මැරෙන්න එපා ඔයා. මැරෙන එකට අපි අඬනවා, දාන යන්නද හදන්නේ. නමුත් අපි දන්නේ නැහැ කොහේද එයා යන්නේ කියලා. කලුවරේම එනවා, කලුවරේම පොදි බඳිනවා, කලුවරේම යනවා. අන්නේ විදියටයි දෙගින් දෙගටම මේ සංසාරේ ආවේ. මේ ජීවිතවල තියෙන අන්ධකාරය නැති කරන්නට කවුරුවත් ඉදිරිපත් වුණේ නැහැ බුදුරජාණන් වහන්සේ හැර. ඒ මොකද? කාටවත්ම දන්නේ නැහැ, කවුරුවත්ම දන්නේ නැහැ, කාටවත්ම තේරෙන්නේ නැහැ කලුවරේ ආපු බව, කලුවරේ පොදි බඳින බව, කලුවරේම පිටත් වෙන බව කවුරුවත් දන්නේ නැහැ. මේක දැනගන්නේ බුදුරජාණන් වහන්සේ නමක් විතරයි. එනිසා උන්වහන්සේගේ කරුණාවට සමාන කරුණාවක් ලෝකෙ කිසිම කෙනෙකුගේ හදවතක පහළ වෙන්නේ නැහැ. උන්වහන්සේගේ ප්‍රඥාවට සමාන ප්‍රඥාවක් ලෝකෙ කිසිම කෙනෙකුගේ හදවතක පහළ වෙන්නේ නැහැ. උන්වහන්සේගේ කරුණාව ප්‍රඥාව නිසාමයි අද අපිට එළියක් ලැබෙන්නේ චුට්ටක් හරි. පින්තුනි, මේ අන්ධකාර ලෝකෙට, මේ අන්ධකාර ලෝකෙ එළිය කරන්නේ හිරු මඩලකින්. ඒ හිරු මඩලට තමයි බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ. අන්නේ අන්ධකාර ලෝකයට ඉර පායනකොට දැන් අපි දන්න ඉරපායන වෙලාවක අපි එකට යනවා නම් වෙන්ගෙනෙක්කන යන්නේ කොයි පාරෙන්ද කියලා අපිට පේනවා. මේ අසවල් පාරෙන් හැරුණි, දැන් ඒ පාර දිගේ යාවි. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපේ ජීවිතවලට ලැබෙනකොට අපේ ඇස්වල තියෙන ලොකු තට්ටුවක්, කලුර තට්ටුවක්, අන්ධකාරයක් ඒක ගැලවෙනවා. එතකොට අපිට පේන්න ගන්නවා. අන්න පේනකොට අඳුර ඉවරයි, ටික ටික එළිය වැටෙන්න ගන්නවා. එතකොට හිතට බයක් නැහැ. එතකොට යන්න පුළුවනි. එහෙම නැතුව කලෝරේ යන්න ගියොත් වලවන් කොහෙද තියෙන්නේ කියලා දන්නේ නැහැ. කටුපඳුරු කොහෙද තියෙන්නේ කියලා දන්නේ නැහැ. සතා සර්පයා කොහෙද ඉන්නේ කියලා දන්නේ නැහැ. ඒ හැම එකටම ගොදුරු වෙනවා. ඒ හැම එකටම අහු වෙනවා. කලුවරේ යන ජීවිතේ. ඉතින් මේ කලුවරේ යන්නේ කියලා අපි තේරුම් ගත්තට පස්සේ අපි අවබෝධ කරගත්තට පස්සේ අපි ටික ටික එළියට එන්න ඕනේ. අපි අඳුරෙන් එළියට එන්න ඕනේ. කලුවර බිඳගෙන ආලෝකයට එන්න ඕනේ. පින්තුනි යන්නේ ඒක ලබා දෙන්නේ බුදුරජාණන් වහන්සේලා. එහෙම නැත්නම් අපිට කවදාවත් හිතෙන්නේ නැහැ. මේ පුදීපදී යන සංසාර ගමන නැති වෙනවා නම් කොයිතරම් හොඳද? මේ ගමනේදී අරුත මොකද්ද කියලා හිතන්න පෙළඹුණේ බුදුරජාණන් වහන්සේ නිසා. උන්වහන්සේ අපිට ඇඟිල්ලෙන් ඇනලා කියලා දීපු නිසායි අපිට ඒක මතක් වෙන්නේ. එහෙම නැත්නම් අපේ ලෝකෙට මේ භාෂාව තාම නැහැ. බුදුරජාණන් වහන්සේගේ භාෂාව තාම අපට තේරෙන්නේ නැහැ. උන්වහන්සේගේ භාෂාව හරියට තේරුනොත්, උන්වහන්සේගේ වචන හරියට තේරුනොත් අපිට ආලෝකය උදා වෙනවා. අන්න ඒක තමයි බුදුරජාණන් වහන්සේ කරගෙන ගියේ. උන්වහන්සේ මේ ලෝකේ යම් කිසි කෙනෙක් මේ සත්වයන් දුක් විඳිනවට අකමැති නම් ඒ අකමැති එක්කිනා බුදුරජාණන් වහන්සේ. විශාල අනුකම්පාවක් මේ සත්වයන් කෙරේ ඇති වුණා. උන්වහන්සේගේ අනුකම්පාව ඇති වෙන්න ගත්තේ සම්බුද්ධත්වයේ ලබන දවසේ ඉඳලා. සම්බුද්ධත්වයේ ලබන දවසේ බෝසෙවණියට උන්වහන්සේ වැඩ ඉඳලා ආනාපාන සති භාවනාව පුරුදු කළා. උන්වහන්සේ ඉස්සෙල්ලම බැලුවේ ආපස්සට මේක කවදා පටන් ගත්ත ගමනක්ද? පටන් ගත්ත ගමන ආපස්සට බලද්දි පටන් ගත්ත දවස හොයන්න බෑ. එච්චරටම දීර්ඝ කාලයක් මේ ගමනේ පියවිලා. පටන් ගත්ත තැන හොයන්න බෑ. උන්වහන්සේට ඥානයක් පහළ වුණා. මේ විදිහට ජීවත් වුණා. ඒ කාලේ මේ නංගන් ලැබුණා. මේ විදිහට කෑම බිගුවා. මේ විදිහට මෙරිලා ගියා. මේ විදිහට ඉපදුනා. චිත්‍රයක් බලනවා වගේ. චිත්‍රපටයක් වගේ ජීවිතය ගැන ඔක්කොම මතක් වෙන්න ගත්තා. කල්ප ගාණක්. ඊට පස්සේ උන්වහන්සේගේ පුබ්බේ නිවාස ඥානෙ ලබාගෙන ඊට පස්සේ බැලුවා මේ අනිස්සත්වයෝ අනිත් ලෝක සත්වයෝ ඉපදිලා ඉන්නේ මොකද? ඒගොල්ලන්ගේ ජීවිතය මොකද්ද? ඒ අයටත් ඒ ඉරණමමයි. ඉපදෙනවා මැරෙනවා, ඉපදෙනවා මැරෙනවා. කර්මානුරූපව කලුවරේ එනවා, පොදි බැඳ ගන්නවා, යනවා. ආය වෙන තැනකට යනවා, කලුවරේම පොදි බඳිනවා, ආයෙත් යනවා. ආය වෙන තැනකට යනවා, කලුවරේම පොදි බඳිනවා, ආයෙමත් යනවා. මේ වගේ කලුවරේ පොදි බැඳගෙන ඒ පොදිය ලිහාගෙන කලුවරේම වළඳ වළඳ යන ගමනක්. කලුවරේම පොදි බැඳගෙන කලුවරේම කකා බිබි යන ගමනක්. මේක තේරුණා විතරයි බුදුරජාණන් වහන්සේගේ හදවතේ කරුණාවක් පැන නැංගා. දැන් එතකොට බුද්ධත්වයට පත් වෙලා නැති මොහොතක බෝසෙවණේදී කරුණාවක් පැන නැංගා. බෝසෙවණේදී උන්වහන්සේගේ හදවතේ උපන් කරුණාව මුල් කරගෙන උන්වහන්සේගේ ජීවිතය ඇතිවෙච්ච පරිවර්තනයේ විස්තර කළා නගර සූත්‍රයේදී. උන්වහන්සේ නුවණින් විමසගෙන යද්දී උන්වහන්සේගේ හදවතේ පැනනංග කරුණාවට විසඳුම් හොයන්න නූණින් විමසගෙන යද්දී උන්වහන්සේගේ ජීවිතය අවබෝධ වෙච්ච ආකාරය විස්තර කළා නගර සූත්‍රයේදී. දැන් උන්වහන්සේ දැක්ක මේ ලෝක සත්‍ය කර්මානුරූපව චුත වෙනවා, කර්මානුරූපව උපදිනවා. ආයමත් කර්මානුරූපව චුත වෙනවා, ආයමත් කර්මානුරූපව උපදිනවා. අවසානයක් නැති ගමනක්. කට්ට කරුවලේ ඇවිදින් පොදි බැඳ බැඳ බැඳගත්තු පොදි ලිහාගෙන කකා අලුතින් පොදි බැඳගෙන කරුවලේම පිටත් වෙලා යන ගමන. ජීවිතය ගැන එහෙම දැක්කම දුක හිතෙන්නේ නැත්තේ කාටද? අපට ඒක පේන්නේ නැහැ. උන්වහන්සේ දැක්කා. උන්වහන්සේගේ හදවතේ ගොඩාක් දුකක් ඇති වුණා. උන්වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි, සම්බුද්ධත්වයේ ලබන්ට කලින් බෝධිසත්වයන් වහන්සේ නමක් හැටියට බෝසිවනි සිටිද්දී නැසට මෙහෙම හිතක් ඇති වුණා. දැන් අර චුතූපපාත ඥානී ඇටේනත් සමගම මේ සත්වයන් චුත වෙනවා, උපදිනවා, චුත වෙනවා, උපදිනවා, චුත වෙනවා, උපදිනවා, චුත වෙනවා, උපදිනවා කෙලවරක් නැහැ. උන්වහන්සේගේ හදවතේ මහා දුකක් පැන නැංගා. අයියෝ, මේ ලෝක සත්වයා ජායතිච්ච උපදිනවා උපදිනවා, ජීයතිච්ච දිරදිරා යනවා, මීයතිච්ච මෙරි මෙරි යනවා, චවතිච්ච චූත වෙවි යනවා, උපජ්ජතිච්ච ඉපිද ඉපිද යනවා. අතස පණිමස්ස දුක්ඛස නිස්සරණං. ඒ වුණාට එයාලට මේ දුකෙන් නිදහස් වෙන්න ඕන කියලා කිසිම දෙයක් නොජානන පජානාති දන්නේ නැහෙනි. මෙරි මෙරි ප්‍රදීපදි යනවා මිසක් ඒකෙන් නිදහස් වෙන්න කොහොමද, මේ ජරා මරණ නැතිවන්නේ කොහොමද කියලා දන්නේ නැහෙනි කියලා උන්වහන්සේට මහා දුකක් ඇති වුණා. ජරා මරණ ඇති වෙනකට ජීවිතයක් තුල, ජීවිතයක් තුල දුක් කම් කටළු කරදර ඇති වෙනකට දන්නේ නැහැ. ඒක නිදාසන හැටි දන්නේ නැහැ. දන්නේ තු නිසා කරවලේ අනේක් කෙනා මොකද කරන්නේ? විවිධාකාර දේවල් හදාගෙන තියෙනවා ජරා මරණ වලින් ගැලවෙන්න පුළුවන් කියලා හිතාගෙන. ඔන්න ගත්ත කේන්දරේ අරගෙන දිව්වා. මොකද මේ ජරා මරණ වලින් ගැලවෙන්න. ඇයි ඒ? ජරා මරණ වලින් ගැලවෙන ආකාරය දන්නේ නැහැ. ඉතින් කේන්දර කාර්යය කියනවා මේක ඉතින් කීතලබලා. එහෙම නැත්නම් සනි ලබලා. රාහු ලබලා. ඉතින් හිතන්නේ එහෙනම් කීතව පූජාවක් තියලා කීතගේ හිත හැදුවාම, පූජාවක් තියලා සනීගේ හිත හැදුවාම, පූජාවක් තියලා රාහුගේ හිත හැදුවාම හරි. අන්න අන්ධකාරයන් එක්කන අන්ධකාරය විසඳුම් හොයන හැටි. අඳුර යන ජීවිතයට අඳුරම විසඳුම්. ආලෝකී කරා යන්න බැරි. ඇයි හිතාගෙන ඉන්නේ ජරා මරණය එනකොට මේක මොකක් හරි ගිරහෙකුගේ වැඩක්. ගිරහ නරක් වෙලා තමයි මේක වුනේ. කල්පනා කරන මිසක් ජීවිතය ගැන කිසිම අවබෝධයක් නැහැ. අන්න කළුවරේම ගිහින් කළුවරේම හිටපු එකක්. නුවණ පාවිච්චි කරන්න හිතාගන්න දන්නේ නැහැ. ඊට පස්සේ ආ හිතන නෑ මේ ජීවිතේ නම් දුක් තියෙනවා තමයි. නමුත් තීලඟ ජීවිතේ මේ විදිහට දුක් ලැබෙන එකක් නෑ. දැන් එයාගේ සිහිනේ මොකද්ද? මේ ජීවිතේ අසාර්ථකයි. දැන් සිහිනේ මොකද්ද? ඊළඟ ජීවිතේ. ඊළඟ ජීවිතයට තාම මේ විදිහමයි. යා ඒක දන්නේ නෑ. එතකොට යා කියනවා ඊළඟ ජීවිතේදීත් මේ ජීවිතේ නම් කිසි වැඩක් නෑ. ඊළඟ ජීවිතේ මීට වඩා හොඳ ඇති. ඔන්න ඊළඟ ජීවිතයට යනවා. ඊළඟ ජීවිතේ ලැබුණාම හිතනවා කිසි වැඩක් නැති ජීවිතයක්. ඊළඟ එක හොඳයි. අන්න එහෙම තමයි. කේල් ගහකින් කේල් ගහකට කොට කොට අරටු හෙව්වා වගේ. කේල් ගහකින් කේල් ගහකට පතුරු ගලෝ ගලෝ අරටු හෙව්වා වගේ ජීවිතෙන් ජීවිතයට බට්ටු පනිනවා වගේ පැන පැන ආවා. නමුත් ජීවිතේක අර්ථය දකින්නේ කොහොමද? කලවරේන මේ ඔක්කොම කරන්නේ. ජරා මරණ වලට විසඳුමක් සොයන්ට නියම ඉලක්කෙට හිතපු කෙනා බුදුරජාණන් වහන්සේ විතරයි. මේ ලෝකෙ කිසිම කෙනෙක් දන්නේ නැහැ. පින්වතුනි මේ ලෝකෙ පුරා දුකක් තියෙනවා. මේ දුකක් කියලා නැත්තම් ලෝකෙ කිසිම ආගමක් තියෙන්න විදියක් නැහැ. අමගත්තත් කියන දෙවියන් විසින් මැව්වේ. දෙවියන්ගේ කැමැත්තට ජරා මරණ දෙවියන්ට ආඥා කරපල්ලා. එතකොට දෙවියෝ ජරා මරණ නැති කරයි. ඒක තේරුමත් ජරා මරණ වලට කලවරේ විසඳන්න ගිහිල්ලා කලුවරේම හිතපු එකක්. කෙනෙක් කියන කරන්ට් දෙයක් නැහැ. ඉපදුනා නම් විදෝපල්ලා. ඔක ඉබේම නැති වෙලා යයි. කලුවරේම කල්පනා කළා, කලුවරේම තීරණය කරපු එකක්. මාංශයක් ගන්ට ගියොත් අවබෝධයකින් නෙමෙයි මාංශය ගන්නෙ, අනවබෝධයකින්. නමුත් ඒ අනතුරින් අපි මෙදෙව්වා බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ නියම ඉලක්කයට හිතන්න ගත්තා. දැන් බලන්න උන්වහන්සේ හිතපු විදිය. උන්වහන්සේ නුවණින් අවබෝධ කළා මේ සත්‍ය කර්මානුරූපව කර්ම රැස් කර කර උපදිනවා, ජරාවටපත් වෙනවා, මැරෙනවා, චුත වෙනවා, ආයමත් උපදිනවා, ආයමත් ජරාවටපත් වෙනවා, ආයමත් චුත වෙනවා, ආයමත් උපදිනවා. කුදස්නාමයි මාස දුක්ඛස නිස්සරණං පඤ්ඤායසති ජරා මරණසාති. කවදද මේ ජරා මරණ දුක් වලින් මේ සත්‍යයට නිදහසක් ලැබෙන්නේ? දැන් බලන්න උන්වහන්සේ බෝසෙවණේ ඉඳලා කල්පනා කරපු එක. කවදද මේ ජරා මරණ වලින් පෙළෙන සත්‍යයට නිදහසක් ලැබෙන්නේ? මේ ලෝක සත්‍යයට තේරෙන්නේ නැහැ ඒක. සාමාන්‍ය කෙනෙකුගේ ජීවිතය ගත්තොත් මේ එක ජීවිතයක යා පුද්ගලික විඳින දුක්ඛන්දරාව හොඳටම ප්‍රමාණවත් එයාට කලකිරින්න. නමුත් හිතේ ස්වභාවය තමයි ඒ දුක අමතක කරන එක. ඒ විඳ දුක අමතක කළ සතුටට, පුංචි සතුටට මුලා වෙන එක. ඊට පස්සේ හිතන ඒකෙන් තමයි මම තෘප්තියක් ලබන්නේ කියලා තෘප්තිමත් බවක් සොයාගෙන යනවා. අර විඳු විඳු ඉන්න දුක් ඔක්කොම අමතක කර කර විඳු විඳු ඉන්න දුක් සියල්ලම අමතක කර කර තෘප්තිමත් බවක් සොයාගෙන යනවා. අන්තිමට යා තීරණය කරන්නේ තෘප්තියක් ලබන්නට නම් ඉපදෙන්න ඕන ආයමත්. ආයමත් ඉපදෙන්න ඕන තෘප්තියක් ලබන්නට නම්. කරකි කරකි කරකි ආවේ ආයේ ප්‍රශ්නේ පටන් ගන්න තැනටමයි. කරකි කරකි අල්ලන්නේ ප්‍රශ්නේ ආරම්භ වෙච්ච තැනටමයි. ඒ මොකද හේතුව? කලුවරේ යන්නේ, කලුවරේ තීරණ ගන්නේ, කලුවරේ පාර හොයන්නේ. ඉතින් කලුවරේ කොහෙන් ඇවිද්දත් කරකිලා කරකිලා කරකිලා කරකිලා කලුවර කරා යනවා මිසක් වෙන දෙයක් කරා යන්න නැහැ. ජීවිතයේ ඉර පායන කම්ම කලුවරයි. අන්න බුදුරජාණන් වහන්සේ ආලෝකයේ උදා කළ දෙනවා. උන්වහන්සේ ජරා මරණ ගැන කල්පනා කරන්න පටන් ගත්තා. දැන් බලන්න වෙන කෙනෙක් නම් ජරා මරණ ඇතුළේම අනේ මේව කවදද නැති වෙන්නේ දෙයියනේ. අපේ මේ දුක් කරදර කවදද ඉවර වෙන්නේ? කාටවත් පේන්නේ නැද්ද මේ ලෝක පාලක දෙවියෙකුට? ඔහොම කියන අවස්ථාවල් එනවා. බුදුරජාණන් වහන්සේට නුවණ පහළ වෙලා මහා ප්‍රඥාවන්ත ආශ්චර්යවත් බුද්ධියකින් යුක්ත මහා පුරුෂ රත්නයක්. උන්වහන්සේ රැවටුනේ නැහැ. උන්වහන්සේ නුවණින් හිතුවා, කුමක් නිසාද මේ ජරා මරණ ඇති වුනේ? ඇයි මේකට හේතුව? මොකක් නිසාද මේ විඳෝ විඳෝ යන්න සිද්ධ වෙලා තිබෙන්නේ කියලා උන්වහන්සේ විමසන්න පටන් ගත්තා. උන්වහන්සේ විමසන්න පටන් ගන්නකොට උන්වහන්සේට අවබෝධ වුණා, මේ පටලැවිල්ලට ජරා මරණ දුක් විඳෝ විඳෝ යන මේ ගමනට හේතුවක් තියෙනවා. එකම සිදුවීමක් නිසායි මේක වුනේ. ජාතිපච්චය ඉපදීම හේතු කරගෙනයි ජරා මරණ ඇති වුනේ. අන්න අපි ලබා ගන්න ඕනි ප්‍රඥාව. ඉපදීම හේතු කරගෙනයි ජරා මරණ තියෙන්නේ. එහෙනම් මේ ලෝකේ යම්තාක් ජරා මරණ තියෙනවද? බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා ඒ බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව පිහිට කරගෙන කල්පනා කරනවා, මේ ජරා මරණ ලැබෙන්නේ කීත ලබල නොවි, රාහු ලබල නොවි, ශනි ලබල නොවි, විනත් ගිරහෙකුගේ කලදශාවක් නිසා නොවි. මේ ජරා මරණ ලැබෙන්නේ කුමක් නිසාද? ඉපදීම නිසා. ඒ විදිහට ඔබ හිතන තාක් ඔබට තිසරණයට ඉන්න බෑ. ඒ විදිහට හිතන්න පටන් ගත්ත දවසටයි ඔබ අවුල ලිහා ගන්නෙ. එතකන් කරවලේ තමයි යන්න තියෙන්නේ. කරවල යන ගමනේ නිදහස් වෙන්න නම් අන්න ඒ විදිහට හිතන්න ඕන. බුදුරජාණන් වහන්සේ ඉපදීම ගැන විස්තර කළා. පුංචි එකක් නෙමෙයි ඉපදීම, ආකාර හතරකින්. ආකාර හතරකින් උපදිනවා. මිනිස් ලෝකේ විතරක් නම් ඉපදෙන්න තියෙන්නේ. හිත හදාගෙන විදෝ විදෝ හරි යන්න බැරිය. බිත්තරස්සි උපදින්න සිද්ධ වෙනවා. මව කුසවල සත්තුන්ගේ මිනිසුන්ගේ මව කුසවල උපදින්න සිද්ධ වෙනවා. තෙත පරිසරේ කුණු මාස් ඇතුලේ කුණු වලවල් වල කුණු කාණු වල වැසිකිලි වලවල් වල උපදින්න සිද්ධ වෙනවා. බඩබකුවේ ලස්සී උපදින්න සිද්ධ වෙනවා. ඕපපාතිකව උපදින්න සිද්ධ වෙනවා. කොයි යම් ක්‍රමයකින් හරි උපන්නා කියන්නේ ජරා මරණ ඇති වුණා. බලන්න නියම විදියට ප්‍රශ්නයට උත්තරේ සොයාගත්තු හැටි. එවල ඉඳලා උන්වහන්සේ ප්‍රශ්නේ පුදුමාකාර අවබෝධයකින් ලිහාගෙන යන්නේ. අන්නේ ප්‍රඥාව අපේ ජීවිතයට ගලපගත්තු දවසට අපි කලවරෙන් එළියට එනවා. ආලෝකේ පහළ වෙන ජීවිතේට පාරතර පේන්න පටන් ගන්නවා. උන්වහන්සේ නුවණින් විමසන්න පටන් ගත්තා. ඇයි ඉපදුනේ? බිත්තරාසි හරි මව කුසවල වල හරි කුණු මාස් වල හරි එළවලු කුණු වුණාම හරි පිළුණු බත් වල හරි වැසිකිලි වනවන වල හරි ඉපදින්න උනේ ඇයි? ඕපපාතිකව හරි ඉපදින්න උනේ ඇයි? ලෝකේ කාටවත්ම අල්ල ගන්න බැරි තැන, කාටවත්ම සොයා ගන්න බැරි තැන ඇයි ඉපදින්න සිද්ධ උනේ? චුතිචිත්තයක් නිසාද? චුතිචිත්තයක් නිසාද? චුතිචිත්තයක් නිසා නෙවෙයි. චිතක් චුත වෙලා පටිසන්ධි චිතක් ඇති වෙනවා නෙවෙයි. මොකද්ද උනේ? භවය නිසා. භවපච්චය ජාති. කොයි ආකාරයෙන් උපදින්නෙත් භවය හේතු කරගෙනයි. අන්න නිරවුල් වුණා. කුමක්ද මේ භවය? විපාක විදින්ට කර්ම හැදෙනවා. විපාක විදින්ට කර්ම හැදෙනවා කාම ලෝකයේ තුල. එතකොට හැදෙන්නේ කාම භවය. රූප ලෝකයේ ඉපදিলা විපාක විදින්ට කර්ම හැදෙනවා. එතකොට උපදින්නේ රූප භවයේ. අරූප ලෝකයේ විපාක විදින්ට කර්ම හැදෙනවා. එතකොට උපදින්නේ අරූප ලෝකයේ. කාම භවය, රූප භවය, අරූප භවය කියලා විපාක විදින්ට කර්ම සකස් වෙනවා. ප්‍රධාන ආකාර තුනකින් මේ සෑම කෙනෙකුගේම සිත්වල. මේ විලානි මුලලා තියෙන්නේ කාම භවයේ විපාක විදින්ට කර්ම සකස් වීමක්. ධානයක් වඩන වෙලාවට හැදෙන්නේ රූප භවයේ විපාක විදින්ට කර්ම සකස් වීමක්. අරූප සමාධියක් දිනු කරන වෙලාවට හැදෙන්නේ අරූප භව විපාක විදින්න කර්ම සකස් වීමක්. මේකෙන් ගැලවෙන්න නම් ප්‍රඥාවම උපදව ගන්න ඕන. නැත්තම් මේ වැඩි ලීසි එකක් නෙමෙයි. මේ පින්තුන්ට මේක විස්තර කරනකොට තේරෙවි ඇයි බුදු කෙනෙක් විසින්ම මේ පාඩම උගන්වන්නේ? ඇයි වෙන අයට මේ පාඩම උගන්වන්න බැරි? වෙන අය කවුරුවත් ලෝකේ සුදුසුකම් ලබන්නේ ඒක කරන්නේ. බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාවෙන් තමයි ජීවිතේ නිමති අවුල සම්පූර්ණයෙන්ම ලිහලා දාන්නේ. භව තුනක් තියෙනවා. මේ භව තුන සකස් වෙන කම්ම උපදිනවා. මේ භව තුන සකස් වෙන්නේ නැත්තම් උපදින්නේ නැහැ. විතපස්සුන්නාසේ නෝණෙන් කල්පනා කරගෙන ගියා. භවය හැදුනේ මත් නිසාද? ඇයි භවයක් හැදුනේ? විපාක විදින්ට කර්ම සකස්සුනේ මත් නිසාද කියලා විමසන්න පටන් ගත්තා. විමසනකට විමසනකට උන්නාසයට අවබෝධ වුණා. මේක සිද්ධ වුණේ උපාදාන පත්‍ය බැඳිලා ගිය නිසා, බැඳුන නිසා. උපාදාන කියන්නේ බැඳී යාම, බන්ධනයකට අහුවෙච්ච නිසා. බන්ධන හතරක් තියෙනවා. උපාදාන හතරක් තියෙනවා. බන්ධනයකට අහුවෙච්ච නිසායි. ඒ බන්ධනේ පළවෙනි එක කාම බන්ධනේ. ඇහැට පේන ලස්සන රූපවලට බැඳිලා යනවා. කනට එන මේරි ශබ්දවලට බැඳිලා යනවා. නාසයට දැනෙන ගඳ සුවඳට බැඳිලා යනවා. දිවට දැනෙන රසයට බැඳිලා යනවා. කයට දැනෙන පහසට බැඳිලා යනවා. ඔන්න උපාදාන. මේක ආකාරයට ඇති වෙන මතවාදවලට බැඳිලා යනවා. දෘෂ්ටි උපාදාන. සීල වරතවලට බැඳිලා යනවා. සීලබ්බත උපාදාන. මම මාගේ ආත්මය කියන මතයට බැඳිලා යනවා. ඊට පස්සේ එහෙම බැඳිලා ගිහිල්ලා චේතනා පහල කරලා හිතින් හිතනවා, වචනින් කියනවා, කයින් කරනවා. හැදෙන්නේ භවය. භවෙ නොහැදෙන වෙලාවක් නැද්ද ජීවිතේ? සාමාන්‍ය සත්වයෙකුගේ ජීවිතේ භවෙ හැදෙන්නේ නැති මොහොතක්වත් නැද්ද හොයාගන්න? මොහොතක්වත් තිබුණා නම් පුතද්දනියක් පිරිනමම් පානෝ. මොහොතක්වත් තිබුණා නම් ඒ මොහොත බලලා පොල්ඩෝල් ගහපු ගමන් හරි. ඇයි? භව නිරෝධා ජාති විරෝධෝ. භව නිරුද්ධ වුණා නම් ඉපදීම නිරුද්ධ වෙලා යනවා. එහෙනම් කර්ම සකස් වෙන්නේ නැති මොහොතක් ලෝක සත්‍යයෙන් රහතන් වහන්සේලාට ඇර කර්ම සකස් වෙන්නේ නැති මොහොතක් අනිසත්වයන්ට නෑ. කර්ම සකස් වෙන්නේ නැති මොහොතක් ස්පි හෙලන මොහොතක් තිබුණා නම් පුතඥය පිරිනමම් පානවා. කවදා සිද්ධ වෙන්නේ නැහැ ඒක. අන්නේකින් අපිට තේරුම් ගත හැකි මේකේ බරපතලකම. ඒකට භවයේ හැදෙන්නේ උපාදාන නිසා. ඊළඟට උන්වහන්සේ නෝනින් විමසන්න පටන් ගත්ත දැක්කද මේ බෝසිවණක ඉඳලා මනසක ඇති වෙන පරිවර්තනේ? ඒකට මුල මොකද්ද? අනුකම්පාව. අයියෝ මේ සත්‍යයන් උපදිනවා දිරනවා චුතේනවා ආයි උපදිනවා මේකේ නිදාසීමක් කු අන්න විමසන්න ගියා. ඊට පස්සේ උන්වහන්සේ විමසගෙන ගියා, ඇයි බැඳුනේ? කුමක් නිසාද බැඳුනේ? මක් නිසාද බැඳුනේ කියලා විමසගෙන යද්දී උන්වහන්සේට අවබෝධ වුණා, අයුන නිසා බැඳුනා. තණ්හා පච්චය උපාදානං. තණ්හාව හේතු කරගෙනයි බැඳුනේ. එහෙනම් අපි යම්කිසි දෙයකට බැඳුනා නම් බැඳලා තියෙන්නේ ආසාව නිසායි. යම් මතයකට බැඳුනා නම් බැඳලා තියෙන්නේ ආසාව නිසායි. යම් සීලයකට වරතයකට බැඳුනා නම් බැඳලා තියෙන්නේ ආසාව නිසායි. මම මාගේ ආත්මිකින් මතයට බැඳලා තියෙන්නේ ආසාව නිසායි. ආසාව ඇහෙන් රූප දැකලා ආසාව ඇති වෙනවා. කනින් ශබ්ද අහලා ආසාව ඇති වෙනවා. නාසයෙන් ආග්‍රහණය කරලා ආසාව ඇති වෙනවා. දිවෙන් රස විඳලා ආසාව ඇති වෙනවා. කයින් පහස ලබලා ආසාව ඇති වෙනවා. හිතට හිතෙන දේවල් වලට ආසාව ඇති වෙනවා. ඉතින් නැවතුනේ නෑ. උන්වහන්සේ නෝනින් විමසන්න ගත්තා. උන්වහන්සේ නෝනින් විමසන්න ගත්ත මේ ආසාව ඇති වුණේ ඇයි කියලා. කාටවත්ම අල්ලගන්න බැරි තැන ඔන්න ඊළඟ තැන. කාටවත්ම අල්ලගන්න බැ ලීසින්. දැන් අපිට ආසාව ඇති වෙනවා ඇති වෙනවා ඇති වෙනවා. මේ ආසාව ඇති වුණේ ඇයි කියලා අපි හිතන්නේ. අපි කරන්නේ මොකක්ද ආසාව ඇති වෙච්ච ගමන් බැඳුනා. ඊට අනුව කටයුතු කරන්න හැදුවා මිසක් මොකක්ද මේ වුනේ කියලා හිතුනේ නෑ. කලූරේ ඉන්නකොට එහෙම තමයි. අන්න බුදුරජාණන් වහන්සේ නෝනේ නිමසුව ඇයි ආසාව ඇති වුනේ? හොයාගත්ත වේදනා පච්චය වේදනාව හේතු කරගෙනයි ආසාව ඇති වුනේ. වේදනා ඇති වෙන සැප වේදනා ඇති වෙන දුක් වේදනා ඇති වෙන උපේක්ෂා වේදනා ඇති වෙන මේ වේදනා තුනටම ආසාව ඇති වෙනවා. සැප වේදනාව ඇති වුණාම ආසාව ඇති වෙනවා සැප වේදනාව පවත්වන්නට. දුක් වේදනාව වෙනකොට ආසාව ඇති වෙනවා දුක් වේදනාව නැති කරගන්නට. මධ්‍යස්ථ වේදනාව වෙනකොට ආසාව ඇති වෙනවා ඒක පවත්වන්නට. මේ නිසා මොකද වෙන්නේ? සැප වේදනාවක් කෙනෙකුට උන්නේ දුවනවා. දේවාල ගානේ දුවනවා. බාරහාර වෙනවා. අනේ මේ සැපේ හැමදෑම පවතිවා. ඊළඟට දුක් වේදනාවක් කෙනෙකුට උන්නේ දුවනවා ආයම තී කරමෙටම. අනේ මේ දුක් වුණාස්තික නම් එපා. මෙව එපා කියලා. එහෙම කවුරුවත් හදලා නම් දුක් වේදනා කාටවත් දෙන්න පුළුවනි. හදලද නෑ. ඊමට එක අම්මා කෙනෙක් කියනවා අනේ ස්වාමීනි අපිට නම් ඉතින් පුළුවන් මේ බෝධි ඥාන සභාවට අපේ චූටි අයට. මොකද චූටියවත් බඳවන්න මේකට. ඉතින් චූටි අය ලෙඩ වුණාම ඉතින් නවග්‍රහ සාන්තියම කරන්න එපාය. මං කෝ ඉතින් එහෙනම් පොඩි කාලෙම නවග්‍රහ සාන්තිය කළා මිවරනේ ඉපදිච්ච ගමන්ම. ඇයි ඊට පස්සේ ශිවිතාල වුණෙත් නෑ. ඔක ඇත්තනම් ඔක හරිනම් ළමයි ලෙඩ වෙන්නේ නැණිනම් මං ඒක කොයි අම්මද කැමති ළමයි ලෙඩ කරගන්න. කොයි අම්මද කැමති ළමයි ඔත්පල වෙනවට. කොයි අම්මද කැමති ළමයි මැරෙනවට. ඉතින් එහෙනම් නවග්‍රහ සාන්තිය කරපු ගමන් ගිරහි ටික හරියනවනම් කරන්න තියෙන්නේ මොකද්ද? නවග්‍රහ සාන්තිය කරපු ගමන් ලෙඩු නෑ නිවරයි වැඩි. ලෙඩු ටික නෑ. ඊට පස්සේ ඉස්පිතාලෙ මුකුත් තෝරන්නේ නැහැ. ඇයි නවග්‍රහ සාන්තිය කළා හැදෙන එක නැවතුනේ? හරි ඉතින්. මං කො තවත් කැරකි කලුවරටම නේද යන්න හදන්නේ. පුරුදු වෙච්ච තැන. කලුවරේ ඉඳලා පුරුදු වෙලා දැන් කලුවර නැතුවම බෑ. ආයෙ කැරකි යන්න හදන්නේ අන්ධකාරෙටමනේ. මොකද්ද කියලා මේකේ තේරුම? අනේ කයි. හරියට නුවණ පාවිච්චි කරගන්න දක්ෂ වෙන්න ඕනේ. මොන අපි මේ සංසාරේන ගමනේදී සත්‍ය වෙලා ඉඳිද්දී අපි බලාගෙන ඉඳිද්දී අපේ පැටව අනිත් සත්‍ය වෙල කීවතාවක් කණ්ඩැද්ද? අපි සංසාරේ යද්දී අපි මේ පැටව දාලා ඒ පැටව අපිම කණ්ඩ ඇති. අපි සංසාරේ මිනිස් වෙලා ඉපදිද්දී අපේ දරුවෝ කොච්චර ඉපත් වලට පත් වෙන්නේ නැද්ද? එහෙම ගමනක් මේ ඇවිල්ලා තියෙන්නේ. අපි සංසාරේ දරුවෝ වෙලා ඉඳිද්දී අපේ අම්මලා කොච්චර ඉපත් වලට පත් වෙන්නේ නැද්ද? ඊබඳු සංසාරික කරුණේ ගිහින් ආත්මවාදී චින්තනයක පිහිටලා වැඩ කරන්න ගිහින් තේරුවන් සරණ නැති කර ගැනීම විතරයි සිද්ධ වෙලා තියෙන්නේ. වෙන එකක් සිද්ධ වෙලා නැහැ. අන්නේ නිසා මේ වේදනාව ගැන හරියාකාර අවබෝධයක් නැති එක්කෙනා ඒකට ගොඩාක් බය වෙනවා. කොච්චර බයයිද කියනනම් අන්ත බියගුල්ලෙක් බවට පත් වෙනවා. පාර බහින්නේ රාහු කාලේ බලන්නේ නැතුව. එළියට බහින්නේ. දොරවත් කකුලක් හැප්පුණ දුවල ගිහින් බලනවා ලිත. හුණේ කැඟට වැටුණ තිවරයි දුවල ගිහින් බැලුවා ලිත. අයි මොකද? දන්නේ නැහැ කරවලේ ඉන්නේ. කරවලේ දන්නේ නැහැ. ඉතින් කෝ තුන්සරණ? තුන්සරණ නැහැ. තුන්සරණ නැහැ. වෙස්මුණක් දාගෙන ඉන්නේ. බෞද්ධ කියලා කියන්නේ වෙස්මුණක්. ඒවිස්පූන් පන්සල් ටේකට දාගන්නවා. දේවල් ටේකට ඒවිස්පූන් ගල්ල වෙන විස්පූනක් දාගන්නවා. කේන්ද්‍රීය බලන් ඇඟට ඒවිස්පූන් ගල්ල වෙන විස්පූනක් දාගන්නවා. ඔය බකුණට ඉල්ලක් මේක තියෙන්නේ. එහෙම ගියපු නිසායි මේ රටම මේ විපතට පත් වෙලා තියෙන්නේ. ඔළු බකුණටම ගිහිල්ලා. ඒ විශ්මුණු නැතුව නියම විදිහට පුන්සරණේ පිටියා නම් අපි දැන් රජවරු වගේ ලෝකෙට මෙහෙලින් ඉඳ තිබිච්ච එක නැති වුණා. අන්නේ මේ වේදනා ගැන බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. මේ වේදනාව නුන්නේ විමසන උන්වහන්සේ නුන්නේ විමසනකට උන්වහන්සේ අවබෝධ කරගත්තා. මේ වේදනාව ඇති වෙලා තියෙන සැපක් හෝ වේවා දුකක් හෝ වේවා උපේක්ෂාවක් වේවා ඉබේ ඇති වෙච්ච එකක්වත් නැහැ. හේතුවක් නිසා. මොකද්ද හේතුව? ස්පර්ශය පස්ස පච්චය. ස්පර්ශය නිසායි වේදනාව. මොකද්ද මේ ස්පර්ශය කියන්නේ? ඔව්, ඇහි ස්පර්ශය කියන්නේ ඇහැයි රූපයි විඥානයයි එකතු වෙනවා. ඇහැයි රූපයි විඥානයයි එකතු වෙනකොට හැදෙන්නේ සැප සහගත ස්පර්ශයක් නම් සැප වේදනාවක් ඇති වෙනවා. ඒ සැප සහගත ස්පර්ශය නැති වෙනකොට ඒ සැප වේදනාව නැති වෙනවා. කන ඇහි රූපයයි විඥානයයි එකතු වෙලා හැදෙන්නේ දුක්ඛාගත ස්පර්ශයක් නම් දුක් වේදනාව ඇති වෙනවා. ඒ දුක්ඛාගත ස්පර්ශය නැති වෙනකොට දුක් වේදනාව නැති වෙනවා. ඇහි රූපයයි විඥානයයි එකතු වෙලා උපේක්ෂාසහගත ස්පර්ශයක් නම් ඇති වෙන්නේ උපේක්ෂාසහගත වේදනාවක් ඇති වෙනවා. ඒ උපේක්ෂාසහගත ස්පර්ශය නැති වෙනකොට උපේක්ෂාසහගත වේදනාව නැති වෙනවා. අන්න ඒ විදිහටයි මේ විදිහම ඇතිවන්නේ, මේ විදිහම පවතින්නේ, මේ විදිහම නැතිවන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ අවබෝධ කළා මේ වේදනාව ස්පර්ශය නිසා හටගත්තු එකක්. ස්පර්ශයෙන් හටගatti. දැන් ඔන්න ස්පර්ශය ගැන විමසන්න පටන් ගත්තා. මොකද ස්පර්ශය ගැන විමසන්න පටන් ගත්තේ? මේ ස්පර්ශය ඇතුනේ කොමකින්ද කියලා විමසන්න පටන් ගත්තා. මේ ස්පර්ශය ඇතුනේ කොමකින්ද? විමසනකට විමසනකට උන්වහන්සේට අවබෝධ වුණා. මොකද්ද ඇති වෙච්ච අවබෝධය? ඔව්, මේ ස්පර්ශය ඇති උනේ ඇස නිසා, කන නිසා, නාසය නිසා, දිව නිසා, කය නිසා, මනස නිසා ඇති වෙච්ච ස්පර්ශයක් මිසක් වෙන දෙයක් නිසා ඇති වෙච්ච එකක් නෙවෙයි. දැන් එහෙනම් ඔබ ගැන ඔබ හිතන්න. එහෙනම් ඔබේ ඇහැයි රූපයයි විඥානය එකතු වුණා නම් ඒකට හේතුව මොකද්ද? ඇසක් තිබීම. කනයි ශබ්දයයි විඥානය එකතු වුණා නම් ඒකට හේතුව මොකද්ද? කනක් තිබීම. නාසයයි ගන්ධ සුවඳයි විඥානය එකතු වුණා නම් ඒකට හේතුව මොකද්ද? දිවයි රසයයි විඥානයයි එකට එකතු වුණා නම් ඒකට හේතුව මොකද්ද? දිවක් තිබීම. කයයි පහසයි විඥානයයි එකතු වුණා නම් ඒකට හේතුව මොකද්ද? කයක් තිබීම. මනසයි අරමුණුයි විඥානයයි එකතු වුණා නම් ඒකට හේතුව මොකද්ද? මනසක් තිබීම. ඇසක් තිබීම. කනක් තිබීම. නාසයක් තිබීම. දිවක් තිබීම. කයක් තිබීම. මනසක් තිබීම. දැන් අපි දුක් නැති ලෝකයක් පතාගෙන යන්නේ ඇස් කන් නාස දිව කය මන කියන ආයතන නැති එකක්ද? අපි ආයමත් පැතුවත් අපිට ලැබෙන්නේ මොනවද? ඇස් දෙකක්. ආයමත් පැතුවත් අපිට ලැබෙනවා කනක්. අපිට ආයමත් පැතුවම ලැබෙන්නේ නාසය. ආයමත් ලැබෙන්නේ දිව. ආයමත් ලැබෙන්නේ ඇඟක්. ආයමත් ලැබෙන්නේ මනසක් මිසක් ඔය හයෙන් තොර දෙයක් නොවේ. උන්හාය ලැබෙන කම්ම ස්පර්ශය තියෙනවා. ස්පර්ශය ඇති වෙන කම්ම විඳිනවා. විඳින කම්ම ඇලෙනවා. ඇලෙන කම්ම බැඳෙනවා. බැඳෙන කම්ම කර්ම හැදෙනවා, පොදි බඳිනවා. පොදි බඳින කම්ම කකා යන්න ඕන, උපදිනවා. අන්න එහෙම තමයි මේක තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ ඉතින් නැවතුන්නේ නෝණින් ආයෙත් ඉමසන්න ගත්තා. ඉමසන්න ගත්තා. මේ අසකන නාසය දිවකයි මන කියන හය හැදුනේ මොකෙන්ද කියලා විමසන්න ගත්තා. විමසන්න ගන්නකොට උන්වහන්සේට අවබෝධ වුණා, නාම රූප පත්‍ය සලායතනං. විමසන්න ගන්නකොට අවබෝධ වුණා නාම රූප නිසයි, නාම රූප නිසයි මේ ඇසක් හැදුනේ, නාම රූප නිසයි කනක් හැදුනේ, නාම රූප නිසයි නාසයක් හැදුනේ, නාම රූප නිසයි දිවක් හැදුනේ, නාම රූප නිසයි කයක් හැදුනේ, නාම රූප නිසයි මනසක් හැදුනේ කියලා ඔන්න අවබෝධ වුණා. එහෙනම් මේ ඇස කන නාසය දිවකය මන මේ අසකන නාසය දිවකය මන කියන හය මේ හැදුනේ මොකෙන්ද? නාම රූප නිසා. නාම රූප නිසා හැදුනේ. එහෙමනම් අපි දන්නවා දැන් අපි හිතාගෙන ඉන්නේ ඇහැ මොකක් කියලාද? මගේ කියලා. කන මොකක් කියලාද අපි හිතාගෙන ඉන්නේ? මගේ කියලා. නාසය මොකක් කියලාද හිතාගෙන ඉන්නේ? මගේ කියලා. දිව මොකක් කියලාද හිතාගෙන ඉන්නේ? මගේ කියලා. කය මොකක් කියලාද හිතාගෙන ඉන්නේ? මගේ කියලා. මනස මොකක් කියලාද හිතාගෙන ඉන්නේ? මගේ කියලා. අන්නේම හිතාගෙන සිටින තාක් අපි හිතාගෙන ඉන්නේ ඇත්තක් නොවේ. ඇත්ත මොකද්ද? ඇස කියන්නේ නාම රූපයෙන් හටගත්තු එකක්. කන කියන්නේ නාම රූපයෙන් හටගත්තු එකක්. නාසය කියන්නේ නාම රූපයෙන් හටගත්තු එකක්. දිව කියන්නේ නාම රූපයෙන් හටගත්තු එකක්. කාය කියන්නේ නාම රූපයෙන් හටගත්තු එකක්. මනස කියන්නේ නාම රූපයෙන් හටගත්තු එකක්. නාම රූප කියන්නේ මොකද්ද? නාම සිතයි රූපේ කයයි. එහෙමද? ඒක වැරදි. බුදුරජාණන් වහන්සේ කොහේවත් කාටවත් මේ විදිහට දේශනා කළා නෑ. උන්වහන්සේ දේශනා කළ තියෙන නාමයේ ආකාර පහකින් මොනවාද? වේදනා. අන්න අපි දැන් කතා කරපු එක. වේදනා. විඳීම. සංඥා. සංඥා කිව්ව අඳුන ගැනීම. ඊළඟට චේතනා. චේතනා කිව්වේ කාර්මය. දැන් අපි කතා කළා භවය ගැන. භවය කෙලින්ම ආයිති චේතනාවට. චේතනාවෙන් මේක වෙන්නේ. ස්පර්ශේ කතා කළා අපි. මානසිකාරය කියන්නේ මේ පවත්වන්න තියෙන හැකියාව. දැන් මේ වගේ මානසිකාරය කියන්නේ මේ මනස අවදීන් තියෙන එක. නැත්තම් අපි කියමු මනස අවදීන් නැහැ. අපි යම් කිසි දෙයකට හිත යොමු වෙලා තියෙනවා, බාහිර දෙයකට අවදි වෙලා නැත්තම් කවුරු හරි අපිට කතා කරනවා. අපිට ඇහෙනවද? ඇහෙන්නේ නැහැ. අපි නිදාගෙන ඉන්න වෙලාවට කවුරු හරි කතා කරනවා. ඇහෙනවද? ඇයි? ආ, මනස අවදීන් ක්‍රියාත්මකව පැවතීමට කියනවා මානසිකාර කියලා. ආන් ඒක නාමයක්. එතකොට ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ හයම කොනකින් හැදලා තියෙන්නේ නාම රූප කියන දේහත බන්නවනම් ඉන්නවනම් කයි හිත බන්නවනම් ඉන්නවනම් සිතේ විඥානයකට ගන්නවා නම් ඒක එමුලා තියෙන මොකද කොයිපැත්තටද නාම රූප පැත්තටමයි. ඒ කියන්නේ ඒකෙන් හැදෙන්නේ වේදනාවක්, සංඥාව, චේතනාව, ස්පර්ශය, මානසිකාර සතර මහා ධාතුකින් හටගත්තු දේවල් වලට බැඳීමක් මිසක් නාම රූපෙන් පිටපැනපු විඥානයක් නෑ. බලන්න මේක ලෝකෙ වෙන කවුරුවත් සොයාගෙන තියනවද? කිසිම කෙනෙක් දන්නේ නැති එකක්. අන්නේකට කියන්නේ උන්වහන්සේ තියෙන සුතමේ ඥානයක් නොවේ කියලා. ඒ සුතමේ ඥානයක් උන්වහන්සේ තිබ්බා කියන්නේ ඊට කලින් කවුරු හරි කෙනෙක් ඒක කියලා දීලා එහෙනම් යා තමයි දන්නේ. උන්වහන්සේ සුතමේ ඥානයක්. දැන් උන්වහන්සේ තියෙන මොන ඥානයක්ද? ස්වම්භූ ඥානයක්. අන්න බුදුරජාණන් වහන්සේ නෝනේ මිනිස්සුන්ට මේ නාම රූපයෙන් පිටියන්නේ. මේ විඥාණය නිසා නාම රූප හට ගන්නවා, නාම රූප නිසා නාම රූප නිසා විඥාණය හට ගන්නවා, විඥාණය නිසා නාම රූප හට ගන්නවා, නාම රූප නිසා ආයතන හට ගන්නවා, ආයතන නිසා ස්පර්ශ හට ගන්නවා, ස්පර්ශ නිසා වේදනා හට ගන්නවා, වේදනා නිසා තණ්හා හට ගන්නවා, තණ්හා නිසා උපාදාන හට ගන්නවා, උපාදාන නිසා භවය හට ගන්නවා, භවය නිසා උපදිනවා, උපදීම නිසා ජරා මරණ ශෝක වලපින් දුක් දුන්නස හට ගන්නවා. එතකොට මොනසට හිතක් පහළ වෙලා තියෙනවා? සමුදය සමුදය දුක් හටගන්නේ මෙහිමයි, දුක හටගන්නේ මෙහිමයි. පුබ්බේ අනිසිතේ සබන්නේස කලදන් තහන මෙති දැන් කවබෝධ වුණා. චක්කුම් උදපාදී අන්න ලැබුණා. ධම්ම චක්කෝ දහන්නස ලැබුණා. ඥාන උදපාදී ඥානය ලැබුණා. ප්‍රඥා උදපාදී ප්‍රඥාව ලැබුණා. විද්‍යා උදපාදී විද්‍යාව ලැබුණා. ආලෝක උදපාදී අන්න අන්තරදුරුණා. ආලෝකය ලැබුණා. නිරසන්නසිට මොනවද මේ ජරා මරණ දක්වා මේ විදිහට නම් ඇවිල්ලා තියෙන්නේ? ජරා මරණ නැති වෙන්නේ කුමක් නැති වෙනින්ද? විමසන්න පටන් ගත්ත අවබෝධ වුණා. ඉපදීමක් නැත්නම් කොයිම ආකාරي හෝ අංගජ හෝ ජලාජ හෝ සංසේදජ හෝ ඕපාතිකෝ කියන මේ හතර ආකාරයෙන් ඉපදීම සම්පූර්ණයෙන්ම නැති වුණා නම් ජරා මරණ ඉවරයි. උන්වහන්සේගේ අවබෝධයෙන් නම් වේදන යනවා. ඊට පස්සේ උන්වහන්සේ මොන නිමසු මෙහෙමනම් මේ ඉපදීම නැති වෙන්නේ කොහොමද නැති වෙන්නේද? කොහොමද නැති වෙන්නේ ඉපදීම නැති වෙන්නේ කියලා සොයන්න පටන් ගත්ත මොන නිමසනකට අවබෝධ වුණා මේ ඉපදීම ඇති උනේ භවය නිසා. එහෙමනම් කාම භවයත් රූප භවයත් අරූප භවයත් නැත්තට නැති වෙලා ගියොත් ඉපදීම ඉවරයි කියලා. ඊළඟට මාසනේ සෝණි නිමසගෙන ගියා. දැන් ඊනම් අපි තේරුම් ගන්න ඕනේ ඉපදින්නේ භවය නිසා. ඉපත නැති වෙන්නේ භවය නැත්තම්. දැන් අපි ගත්තොත් රහතන් වහන්සේ නමක්. රහතන් වහන්සේගේ උන් අවසාන සිත ඇති වුණා. අපි ඒකට කියන්නේ චුති සිත කියලා. දැන් රහතන් වහන්සේට පටිසන්ධි සිතක් ඇති වෙනවාද? භවය නැති නිසා. අන්න තේරුම් ගන්න එකින් එහෙනම් හිතක් සුත වෙන නිසා ප්‍රතිසන්දී ලැබෙනව නෙවෙයි. හිතක් සුත වෙන නිසා ප්‍රතිසන්දී ලැබෙනවා නම් රහතන් වහන්සේටත් තියෙන්න ඕනේ හිතක් සුත වෙන. චුත සිත්යක් කියලා අවසාන සිතක් ඇති වෙනවනේ. එහෙනම් හිතක් සුත වෙන නිසා ප්‍රතිසන්දී ලැබෙනවා නම් භව නිරෝධය නිසා ධාතු නිරුද්ධ වෙලා තියෙනවා. එහෙනම් භව නිරුද්ධ වන්නේමක් නිසාද? උපාදාන නිරෝධා භව නිරෝධෝ. උපාදාන කියන්නේ බැඳීම. බැඳීම නැත්නම් කාමයට බැඳෙන්නේ නැත්නම් මතවාද වලට බැඳෙන්නේ නැත්නම් සීල වරත වලට බැඳෙන්නේ නැත්නම් බම් මාගේ මාගේ ආත්මය කියන මතයට බැඳෙන්නේ නැත්නම් ඉතින් එහෙනම් යාට කර්මයක් හදන්න දෙයක් නෑ. කර්මශය වෙලා අනුපාදාන නැත්තන් භවයක් හැදෙන්නේ. උපාදාන නැති වෙන කුමක් නැති වීමෙන්ද? තණ්හාව නැත්තන් උපාදානයක් නෑ. තණ්හාව නැත්තන් උපාදානයක් නෑ. ඇලීම නිසායි බැඳෙන්නේ. ඇලීම නැත්තන් බැඳීමක් නෑ. ඇලීම සම්පූර්ණයෙන්ම නිරුද්ධ කළොත් බැඳීම ගැන කතා කරන්න දෙයක් නෑ. එතකොට බුදුරජාණන් වහන්සේ මෙතන නෝනේ නිමසගෙන යනවා. මේ ඇලීම නැති කරන්නේ කුමකින්ද? කුමක් නැති වෙනවද? අවිජ්ජා සහගත වේදනාව. නැති වුණා කියන්නේ. ඒ කියන්නේ විඳින්නේ අවිජ්ජා සහගතව විඳිනවා නම් සැපයක් ඇලෙනවා. අවිජ්ජා සහගතව විඳිනවා නම් දුකක්. ඒකටත් ඇලෙනවා. ඇල්ල තමයි ගැටෙන්න තියෙන්නේ. අවිජ්ජා සහගතව විඳිනවා නම් උපේක්ෂාවක්. ඒකටත් ඇලෙනවා. මොකද ස්පර්ශය අවිජ්ජා සහගත වෙන නිසා. ඒක අවිජ්ජා සහගත විඳීමක් නැත්නම් ඇලීම හටගන්න විදියක් ආ වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ. ඒ විඳීම නැතිවන්නේ කොමක් නැතිවීමෙන්ද කියලා උන්වහන්සේ විමසගෙන ගියා. අවබෝධ වුණා විඳීම නැතිවන්නේ ස්පර්ශය. දැන් තේරුම් ගන්න අපි අහන් රූපයක් දකිනකොටම ඇහැයි රූපය විඥානය එක තියෙනවා. ඒ විඥානේ විද්‍යා පහළ වෙච්ච එකද අවිද්‍යා සහගතද? අවිද්‍යා සහගතයි. එතකොට ඇහැ කනේ ඇහැ ක්‍රියාකාරීත්වය විද්‍යා සහගතද අවිද්‍යා සහගතද? අවිද්‍යා සහගත. සම්පූර්ණ අවිද්‍යාව කියන්නේ අන්ධකාරයට කියන නමක්. කරවලට කියන නමක් අවිද්‍යාව. කරවලේ අපි ඇස් අරගෙන ඉන්නේ. කලුවරේ අපි කන් අරගෙන ඉන්නේ. කලුවරේ නාහය අරගෙන ඉන්නේ. කලුවරේ දිවට ආහාර දාන්නේ. කලුවරේ පහස ලබන්නේ. කලුවරේ හිතන්නේ. එතකොට මොකද වෙන්නේ? ඇලෙනවා. ඒක නැත්තම් ස්පර්ශය නැත්තම් වේදනාව නෑ. එහෙනම් ස්පර්ශය නැති වෙන්න නම් අවිජ්ජා සහගත ඇහි නැති වෙන්න ඕනේ. අවිජ්ජා සහගත කන නැතු වෙන්න ඕනේ. අවිජ්ජා සහගත නාසය නැතු වෙන්න ඕනේ. අවිජ්ජා සහගත දිව නැතු වෙන්න ඕනේ. අවිජ්ජා සහගත කය නැතු වෙන්න ඕනේ. අවිජ්ජා සහගත මනස නැතු වෙන්න ඕනේ. අනේ ඒ අවිද්‍යා සංගත ආයතනෙ නැති යන්නේ මොකද්ද? නැති යන්න ඕනේ. අවිද්‍යා සංගත නාම රූප නැති යන්න ඕනේ. ඒ කියන්නේ අවිද්‍යා සංගත වේදනා, අවිද්‍යා සංගත සංඥා, අවිද්‍යා සංගත චේතන, අවිද්‍යා සංගත ස්පර්ශය, අවිද්‍යා සංගත මානසිකාරය, පටවියා ප්‍රතිදි වායය හදන දේවල් අවිද්‍යාවට අනුකූල තියෙන මේව නැති යන්න ඕනේ. ඒ අවිද්‍යා සංගත නාම රූප නැති යන්න නම් මොකද්ද නැතු යන්න ඕනේ? අවිද්‍යා සහගත විඥාන නැතු යන්න ඕනේ. ඒ විඥානේ කොයි පැත්තට දිරලා තියෙන්නේ? නාම රූප පැත්තටම දිරලා තියෙන්නේ. නාම රූපෙන් බහර වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේක කියනවා නාම රූප නිරෝධ වීමෙන් විඥාන නිරුද්ධ වෙනවා. විඥාන නිරුද්ධ වීමෙන් නාම රූප නිරුද්ධ වෙනවා. නාම රූප නිරුද්ධ වීමෙන් ආයතන නිරුද්ධ වෙනවා. ආයතන නිරුද්ධ වීමෙන් ස්පර්ශ නිරුද්ධ වෙනවා. ස්පර්ශ නිරුද්ධ වීමෙන් වේදනා නිරුද්ධ වෙනවා. වේදනා නිරුද්ධ වීමෙන් තණ්හා නිරුද්ධ වෙනවා. තණ්හා නිරුද්ධ වීමෙන් උපාදාන නිරුද්ධ වෙනවා. උපාදාන නිරුද්ධ වීමෙන් භව නිරුද්ධ වෙනවා. භව නිරුද්ධ වීමෙන් ඉපදීම නිරුද්ධ වෙනවා. ඉපදීම නිරුද්ධ වීමෙන් ජරා මරණ ශෝක වැළපීම් දුක් දුන්න සොක්කම නිරුද්ධ වෙලා යනවා. ඒතකොට මේසේ හදවතේ පණිනින්ග මෙන්න මේ අදහසක් නිරෝධෝ නිරෝධෝ. ඔන්නෝමයි දුක නැතිවන්නේ. ඔන්නෝමයි දුක නැතිවන්නේ. පොද්ද අනුසුතේස ධම්මස කවදාවත් කාගෙන්වත් අහලා නැති. චක්කු මුදපාදී අන්න ධම්ම චක්කෝ ඇති වුණා. ඥාන මුදපාදී ඥාන ඇති වුණා. පඤ්ඤා මුදපාදී ප්‍රඥා ඇති වුණා. විද්‍යා මුදපාදී විද්‍යාව ඇති වුණා. ආලෝක මුදපාදී ආලෝක ඇති වුණා. බුදුරජාණන් වහන්සේට උපමාවක් කියන මහණෙනි මගේ මේ ඇතුලේ චෛවෝදේ මෙන්න මේ වගේ එකක්. මිනිස්සු කෙනෙක් තලාවක් මැද්දෙන් ධන වනාන්තරයක් මැද්දෙන් යනකොට එයා දකින වනාන්තර මැද්දෙන් යද්දී පුරාණ පාරක් පුරාණ මාවතක් දකිනවා. මෙහෙන් මෙහෙන් ගල් කඩි කෙරලා තියෙන පේනවා. මේ නිශ්චයකට පමණනා නෝනම් පුරාණ බාපාර පුරාණ මාවතක්. ඒ පාර දිගේ දිගේ දිගේ යනවා. ගියාම ඔන්න හම්බ වෙන පුරාණ රාජධානියක්. පුරාණ නගරයක් හම්බ වෙනවා. බලන දැන් තාපනේ කැලාවල මොක්කම වැහිලා. පන් පුකුණු නැහැ. මාළිගාවක් නැහැ. ඔක්කොම වැහිලා ගිහිල්ලා වනාන්තරේ මතුවෙලා. දැන් තියෙන්නේ වනාන්තරේ. ඒ තරුණයා ගිහින් රජුරුවන්ට කියන රජතුමනි මම කැලෑවේ අවදිගෙන යනකොට පුරාණ පාරක් හම්බ වුණා. මම මේ පාර දිගේ දිගේ ගියා දිගටම. යනකොට මම දැක්ක පුරාණ පවුරක්. දැන් මේ පවුර වැහිලා තියෙන ගස් කොළන් වලින්, පස් වලින්. නටවන් ඔක්කොම තියෙනවා මේ පරණ මාලිගාවක ලක්ෂණ ඔක්කොම තියෙනවා. ලෞකිකුම තියෙනවා. රජුරෝ කියන එහෙනම් ගිහිල්ලා ආයම පිළිසකර කරලා පරණ පාර හදලා එතන නගරය හදමු කියලා. ඔන්න ආයම පාර පාදගෙන පාදගෙන පාදගෙන යනවා. ගිහිල්ලා. ඔන්න ආයම පවුරු පදනම් හදලා ආයමත් මාලිගාවල් හදලා ආයම පම්පුකුණ හදලා ආයම තර පරණ නගරෙ තිබ්බා වගේම හදනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි අන්නේ වගේ එකක් තමයි කියනවා මේ වැඩි. මේ මම ගමන් කරපු මාර්ගයේ අතීතයේ වැඩ සිටිය සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ගමන් කරපු මාර්ගය කියනවා. ඒ අතීතයේ වැඩ සිටිය සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ගමන් කරපු මාර්ගය මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. කෙනෙක් පින්වත් මහණෙනි මම මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කළා. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කිරීම නිසා මට අවබෝධ වුණා මේවා තමයි ජරා මරණ. මේ ජරා මරණ ඇති වෙන්නේ මේ විදිහටයි. මේ ජරා මරණ නැති වෙන්නේ මේක නැති වුණාමයි. ජරා මරණ නැති කරන්න තියෙන මාර්ගය මේකයි කියලා මට අවබෝධ වුණා. මහණෙනි මම මේ පුරාණ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරනකොට මට අවබෝධ වෙන උපදීම කියන්නේ මේකයි. උපදීම ඇති වෙන්නේ මෙන්න මේ නිසායි. උපදීම නැති වෙන්නේ මේක නැති වීමෙන්. උපදීම නැතිවන්නා වූ මාර්ගය මේකයි කියලා අවබෝධ වුණා. මම මේ පුරාණ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරනකොට අවබෝධ වුණා භවය කියන්නේ මේකයි. භවය හටගන්නේ මේකෙන්. භවය නැති වෙන්නේ මේක නැති වීමෙන්. බව නැතිවන්නා වූ මාර්ගය මේකයි කියලා මට අවබෝධ වුණා. මාණින් මම මේ පුරාණ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරනකොට අවබෝධ වුණා උපාදාන කියන්නේ මේකයි. උපාදාන හටගන්නවා කියන්නේ මේකයි. උපාදාන නැති වෙනවා කියන්නේ මේකයි. උපාදාන නැති කරන මාර්ගය මේකයි කියලා. පින්වත් මහණෙනි, මේ පුරාණ මාර්ගයේ දිගින් දිගටම ගමන් කරනකොට මට අවබෝධ වුණා තණ්හාව කියන්නේ මේකයි. තණ්හාව හටගන්නේ කියන්නේ මේකයි. තණ්හාව නැති වෙනවා කියන්නේ මේකයි. තණ්හාව නැතිවන්නා වූ මාර්ගය කියන්නේ මේකයි කියලා. කියන විදිහට මහණෙනි මේ මාර්ගයේ ගමන් කරනකොට අවබෝධ වුණා වේදනාව කියන්නේ මේකයි. වේදනාව හටගන්නවා කියන්නේ මේකයි. වේදනාව නැති වෙනවා කියන්නේ මේකයි. වේදනාව නැතිවන්නා වූ මාර්ගය කියන්නේ මේකයි කියලා. මහණෙනි දිගින් දිගටම ගමන් කරනකොට ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය අවබෝධ වුණා. ස්පර්ශය කියන්නේ මේකයි. ස්පර්ශය හටගන්නේ මොහොමයි. ස්පර්ශය නැතිවන්නේ මොහොමයි. ස්පර්ශය නැතිවන්නා වූ මාර්ගය මේකයි කියලා. ඒ පරිණ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දිගින් දිගටම ගමන් කරනකොට අවබෝධ වුණා මහණෙනි ආයතනය කියන්නේ මේකයි. ආයතනය හටගන්නේ මොහොමයි. ආයතනය නැතිවන්නේ මෙහෙමයි. ආයතනය නැතිවන්නා මාර්ගය මේකයි කියලා. මහණෙනි මාර්ගයේ දිගින් දිගටම මම ගමන් කරනකොට මට අවබෝධ වුණා නාම රූප කියන්නේ මේවා. නාම රූප හටගන්නේ මෙහෙමයි. නාම රූප නැතිවන්නේ මෙහෙමයි. නාම රූප නැතිවන්නා මාර්ගය මේකයි. මහණෙනි දිගින් දිගටම මේ ගමන් මාර්ගය යනකොට අවබෝධ වුණා විඥානය කියන්නේ මේකයි. විඥානය නැති හටගන්නේ මෙහෙමයි. විඥානෙ නැතිවන්නේ මෙහෙමයි. විඥාන නැතිවන්නා වූ මාර්ගය මේකයි කියලා මහණෙනි ගෝවිදියට අවබෝධ වුණා. මහණෙනි මම මේ අවබෝධ කරගත් ධර්මී ඒ විදිහට අවබෝධ කළ මේ සම්පූර්ණම අවබෝධ කර අවිජ්ජා කියන්නේ මේකයි. අවිජ්ජා හටගන්නවා කියන්නේ මේකයි. අවිජ්ජා නැති වෙනවා කියන්නේ මේකයි. අවිජ්ජා නැතිවීමේ මාර්ගය මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියලා අවබෝධ වෙලා මම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිසට කියන්න පටන් ගත්තා. කියන මාහිමි දැන් ඉතින් මේ චතුරාර්ය සත්‍ය මාර්ගයේ චතුරාර්ය සත්‍ය අවබෝධ වීම ගැන දැන් ඉතින් ප්‍රසිද්ධයි. දැන් ඉතින් හොඳට තේරුම් ගන්න පුළුවන් කියලා නගරයක් උපමා කරගෙන බුදුරජාණන් වහන්සේ වදාළේ. එතකොට බලන්න මේක නගරයක් පරිණ නගරයක් වහිච්ච නගරයක් ආය මත කරලා සුවාගෙන ආය නගා හිටියෝ වගේ කියනවා. මේ කාලේ යවෑම මතවාද වලින් යටපත් වෙලා ගිය ධර්මය ආයමත් මතු කිරීම. ඉතින් මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ මතු කරලා දෙන්නේ කාගේ යහපත පිණිසද? දැන් බලන්න උන්වහන්සේට ඉස්සල්ලාම ඇතිවෙච්ච ඇඟිලි මොකද්ද මේ දේශනාවේ තියෙනවා? මොකද්ද? අනේ මේ සත්වයා උපදිනවා උපදිනවා උපදිනවා දිරනවා දිරනවා දිරනවා මරණේ මරණේ මරණ ආයේ උපදිනවා මේක විසඳන්නේ කොහොමද කියලා. එහෙමනම් ජීවිතය පිළිබඳ සැබෑම විසඳුම දුන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ. අන්නේ ධර්මයේ තමයි ලංකාවේ සිංහල අතරි ඒ ධර්මයේ ආතාරල තමයි කරට ගත්තේ මිත්‍යා දෘෂ්ටි ටික. චූටි අර තල්කොලේක වතපු රෝල ඒක කරට ගත්තා මේ ධර්මයේ ආතාරල. දැන් කියන පින්නතම මෙහෙම දැන් ඔබට හම්බ වෙනවා දේමන්ති ඔබතු මාලයක්. දේමන්ති වලින් කැටයන් කරපු වළලු ජෝඩුවක්. මුතුමණි කොබ්බුපු මුද්දා. දැන් මොන අතට දුන්නා. දැන් සතුටක් ඇති වෙනවද නැද්ද? පොඩි එකක්ද ලොකු එකක්ද? ලොකු සතුටක් ඇති වෙනවා. ඊට පස්සේ ඒක අරන් ගිහලා මොකද කරන්නේ? පුණං ග්‍රාහකී දානවාද? නෑ ඇයි? බෝම හංගගෙන ඉනිත් ගහගෙන වටෙත් උතාගෙන හකාටවත් පේන්නේ තියෙන අරන් ගිහලා තමයි ඒක වටපිට බලලා අල්මාරිය ඇරලා අල්මාරිය අතේ වාච්චු ඇරලා දාල ආයතර හංගලා ඉවර කරන්නේ එහෙමයි. ඒ මොකද? නමුත් තීර කාණ්ඩ සරදම් කරන්න බැරිද? පුළුවන්. ඒක නැති වෙලා යන්නේ නැද්ද? ඒ නිසාම තමන් කරදර කම්කට වලට පාත්‍ර වෙන්නේ නැද්ද? පාත්‍ර නෙබඳු දයන්ක එච්චර පරිසම් කරනවා නම් තමන් සතර පායෙ නුදවන තමන් දුකින් නිදහස් කරවන තමන්ට අමා සපත ලබා දෙන ධර්මය හම්බ වුණාම ධාතු කරඬුවක් ඔලිය තියාගත්ත වගේ මතක තියාගන්න ඕනේ. මතක තියාගන්න ඕනේ අන්නේ විදියටයි. වටි පෙට්ටිය ඔලිය තියාගත්ත වගේ නෙවෙයි. ඇයි ඒ ඕනිකක් දාගෙන ඉත හැකි? ධාතු කරඬුව කියන්නේ විශේෂ එකක්. අන්නේ වගේ ධර්මය ගන්න ඕනේ. එහෙම ධර්මය ගන්න විදියක් නැහැ. ඇයි ඒ කරුලිය යන්නේ? දැන් මේ බෝධි ඥාන සභාව මම මේ පිළිටවන්න කල්පනා කළේ අන්න ඒ නිසයි. මේ ධර්මයට එන අවංකම පිරිසක් චුට්ට කරකමක් නැහැ. හරියට තෝරගන්නයි. මොකද හේතුව? බොහෝ දෙනෙකුට හිතේ ශක්තියක් නැහැ. හිතේ ශක්තියක් නැහැ. ඉදිරියටමක් නැහැ. ඒ ඔක්කොම නැති නැස්ති කරගෙන. ඒ ඔක්කොම නැති කරගෙන. යාදිනි ගොඩක් පස්සේ අද්භූත දේවල් ගොඩක් පස්සේ දුවනවා. මෙච්චර වටිනා ධර්මයක් අතහැරලා දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දිහා බලන්නකට අපි හොඳටම දන්නවා මේ ලෝකයේ සතර පායෙන් මුදුනෙන් නම් එයා සෝවාන් වෙච්ච කෙනෙක්. යමක් සතර පායෙන් මුදුනෙන් එක්ක එයා සකදාගාමි වෙලා ඉන්නේ. එක්ක අනාගාමි වෙලා රහත් වෙලා ওই මාර්ගපල්ලාභින් ඇර සතර පායෙන් මුදුන කෙනෙක් ලෝකෙ වෙන ඉන්නවද? එහෙමනම් ඉබඳු ධර්මයක් ලැබුණාම කොයි තරම් විශේෂත්වයකට පත් වෙන්න ඕනේද? එයා කොයි තරම් වෙන සන්තෝෂවන්න ඕනේද? එයා කොයි තරම් සිතර වෙන්න ඕනේද? එයා ජීවිත පරිත්‍යාගයෙන් මේ ධර්මයේ හැසිරෙන්න ඕනේද? ඇයි ඊට වඩා වරණක් ලෝකෙ නැහැ නේද? අන්න නිසා මේ ධර්මය මේ ජීවිතයට ලැබෙන වෙලාවේ අනිශ්චයලම දාතරන මොකද අනිත් දේවල් හැමතැනම තියෙනවා. දැන් ඉන්දියාවේ පොදුනත් කේන්දර නම් ඕන තරම් තියෙනවා. නාඩි වාක්‍ය ඕන තරම් තියෙනවා. දේවාලේ කෙලවරක් නැතුව තියෙනවා. ගිදේවාල කොච්චරද කියනොත් වඳුරන්වත් අදහනවා. මීයන්වත් අදහනවා. හරප්පටන්වත් අදහනවා. මේ වගේ අදහන තිබියක් නැහැ. වස්තුරක් අදහනවා. ගින්නක් අදහනවා. ඉතින් මේ කේන්දර නැක නිමිතියට වැඩ කරන ඉන්න ඕන තරම් අවස්ථාවල් තියෙනවා ඉදින් ලබා ගත්තාම. ඒ ඉන්දියාවේ පුදුම තෝරන තරම් පුළුවනි. ਉਹ හැමදාම තියෙනවා හැමතැනම තියෙනවා. නැත්තේ චතුරාර්ය සත්‍ය නෑ. මං හිමාලෙ ගිහිලා තියෙනවා, මං හිමාලෙ හිටපු එක්කෙනෙක්, සාදෝරුන් එක්ක කරක් ගහපු එක්කෙනෙක්. මම දන්නවා ඒ ආයුධ ලයිද ලයිද ලයිදලා කොහෙවත් නෑ. මොකද්ද? චතුරාර්ය සත්‍ය නෑ, නිවන් මඟ නෑ, කිසිම දෙයක් නෑ. ඔය අද්භූත දේවල් විතරයි තියෙන්නේ. ඒ හැම තැනම තියෙන. ඒ නිසා දුර්ලභ දේ හැටියට අපි ඉගෙනගෙන, දුර්ලභ දේ දුර්ලභ හැටියට අවබෝධ කරගෙන, මේ දුර්ලභ චතුරාර්ය සත්‍ය ධර්මයෙන් මං අවබෝධ කරගන්නවා කියලා අධිෂ්ඨාන කරගන්නවා.